안내. ගුණදාස කපුගේ ශිෂ්‍යයා ඒ කාලේ ආදරේට පවුලේ අයයි ගමේ අයයි නෑදෑයෝයි කියලා තියෙන්නේ කළු මහත්තයා කියලා. ඇල්පිටිය මිරිස්වත්ත එරමුල්ල කනිෂ්ඨ පාසලෙන්, කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයෙන්, ගාල්ල නාගොඩ විද්‍යාලයෙන් සහ අම්බලංගොඩ ධර්මාශෝකයෙන් පාසල් අධ්‍යාපනය ලැබුවා. ඉන්පසුයි සංගීතය වැඩිදුර ඉගෙන ගන්නට රජයේ ලලිත කලා ආයතන එහෙම නැත්නම් හේවුඩ් ආයතනයට ඇතුල් වන්නේ. එහිදී ඔහුගේ සංගීත මාර්ගෝපදේශකයා වන්නේ ප්‍රවීණ සංගීතාචාර්ය ශාන්ති ගීතදේවයන්. ඉන්පසුයි එතුමන්ගේ මඟ පෙන්වීමෙන් ගුණදාස කපුගේ ශිෂ්‍යයා ඉන්දියාවේ ලක්නව් සංගීත විද්‍යාපීඨයෙන් සංගීතය පිළිබඳව වැඩිදුර හදාරන්නට විදේශගත වන්නේ. එල්ලල මුල්ල කපුගේ ගුණදාස නමින් ඉන්දියාවට ගිය කළු මහත්තයා 1969 ආපහු ලංකාවට ආවේ විශාරද ගුණදාස කපුගේ විලසින්. 1969 අවුරුද්දේ එවකට රේඩියෝ සිලෝන් යනුවෙන් හැඳින්වෙච්ච ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට ශබ්ද පරිපාලකයෙකු විදියට තමයි එතුමන් ඇතුළු වන්නේ. එහිදී තමයි ඩෝල්ටන් අල්විස්, ප්‍රේමකීර්ති අල්විස්, ලූෂන් ගුලස්සිංහල වගේ කලාකරුවන්ව ඇසුරු කරන්නට එතුමන්ට ඉඩ හසර සැලසෙන්නේ. එහිම එක් දිගුවක් විදියට 80 දශකයේ මුල් භාගයේ අපිට හම්බ වෙනවා සිංහල වේදිකාවේ නොමැකෙන මතක සටහන් සනිටුහන් කළ සුවිශේෂී නාට්‍යයක්. ලූෂන් ගුලස්සිංහලයන් අතින් නිර්මාණය වෙන මේ වේදිකා නාට්‍ය තාරාවෝ ඉගිලෙති. ඔබටයි දෙමින්.